2015 වසරේ 5 මාසේ 10 භාවනා වැඩසටහන. සිත පිළිබඳව අවබෝධ කර ගැනීම, ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි භාවනා වැඩසටහනක පරමාර්ථය. ලෝකයේ මහා පූජනීයත්වයක්, විශිෂ්ටත්වයක් ලැබෙනවා මේ සිත පිළිබඳව අවබෝධ කරගන්න උතුමන්ට. සිත පිහිටවන්නේ කොයි විදියටද? ඒ විදියට ඒ හිත ගමන් කරනවා. ඒකයි ස්වභාවය. ඒ නිසා සිත හරියට පිහිටුවා ගන්න ඕන. අපි ස්වභාවයෙන්ම දන්න දෙයක් තමයි, අපි සිරීපාද ගමන් යන්න ඕන කියලා හිත පිහිටුවාගෙන තියෙනවා නම් ලබන සතියේ බලන්න දිගටම ඊට අවශ්‍ය කාරණා ඔස්සේ අපේ සිතුවිලි පහළ වෙන්නේ. ඔය සරල උදාහරණයක් පමණයි, එකක්. ඒකෙන් සියල්ල හඳුනගන්න. යම් ආකාරයක සිත පිහිටවනවද, ඒ ආකාරයේ සිතුවිලි ගලාගෙන එනවා. ඒ නිසා ධර්මයේ තුල සිත පිහිටවන්න. ධර්මය අරමුණු කරගෙන සිටින්න. ධර්මය ප්‍රමුඛ කරගෙන සිටින්න. එවිට අපිට ධර්මානුකූල ස්වභාවයක් තමයි අපේ සිතෙහි දක්නට තිබෙන්නේ. ඒ ආකාරයෙන් තමයි අපේ සිතෙහි සැනසෙල්ල අපි මතු කරගන්නේ. සැනසෙල්ල කියලා දෙයක් මේ ක්‍රියාවේ හේතුවෙන් සැනසෙල්ල ලැබෙනවා කියලා කියන්න බෑ. සැනසෙල්ල දුරු වෙන්නේ ක්‍රියාව නිසා. ක්‍රියාවෙන් නතර වීම හේතුවෙන් සැනසෙල්ල ලැබෙනවා. නතර වීම සඳහා කුමක්ද අප කළ යුත්තේ? නතර වීම සඳහා කළ යුත්තක් නොකළ යුත්තක් නැත. ස්වභාවිකත්වය කියා දෙයක් නැත. ස්වභාවයට පත්වීම කියා දෙයක් නැත. ස්වභාව ධර්මයේ කියා දැකිය හැකි, ග්‍රහණය කළ හැකි දෙයක් නැත. උපතක් නැත, පැවැත්මක් නැත, මරණයක් නැත. කිසිදු භාෂාවක්, වචනයක් නැත. ශ්‍රවණය කරන්නෙකු හෝ දේශනා කරන්නෙකු නැත. ආස්වාස කරන්නෙකු නැත, ප්‍රාශ්වාස කරන්නෙකු නැත, සිතන්නෙකු නැත, නොසිතන්නෙකු නැත, අතහැරීමද අතහරින්න, අල්ලා ගැනීමද අතහරින්න, තමා සිටින්නේ අතහැරීමත් අතහැරලා අල්ලා ගැනීමත් අතහැරලා නම් අතහරින්න දෙයක් අවශ්‍ය නැහැ. ඔබ අතහරිමින් සිටිනවා නම් අතහැරීම අතහරින්න, අල්ලාගෙන සිටිනවා නම් අල්ලා ගැනීම අතහරින්න. ඔබ අතහැරීමත් අල්ලා ගැනීමත් අතහැර නම් සිටින්නේ ඒ තුල ඔබ සිටින්න. මනසේ සහනය උදාකර ගැනීම පිණිස අතහැරීම අත්හරින්න. අල්ලා ගැනීම අත්හරින්න. අතහැරීම අත්හරින්න. අල්ලා ගැනීම අත්හරින්න. අතහැරීම අත්හරින්න. අල්ලා ගැනීම අත්හරින්න. පාලනය අත්හරින්න. පාලනයෙන් තොරව සිටීමද අත්හරින්න. පාලනයෙන් තොරව සිටීමද අත්හරින්න. පාලනයද අත්හරින්න. තමන් යම්කිසි පීඩාවකින් ඉන්නවනම් තමන් තමන්ගෙන් විමසා බලන්න ඕන, ඇයි මම පීඩාවෙන් ඉන්නේ කියලා. ඊළඟට එතන පේනවා දුක නම් දුක ඇයි කියලා බලනවා. එතකොට එයාට මොනවද පේන්නේ? හේතුව පේන්න පටන් ගන්නවා. සමුදය පේන්න පටන් ගන්නවා. දුක නම් අන්න මෙන්න හේතුව. ඒ හේතුවට නම් කුමක්ද මම මේ නිරෝධ කරගන්න විසඳුම? නිරෝධය පේනවා. ඒ නිරෝධයට ගමන් කරන වැඩපිළිවෙල භාවිතා කරනෝ නිරෝධය ලබනෝ. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග හැම ප්‍රශ්නයකදීම සම්බන්ධ කරගන්න. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන්නේ ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න තියෙන එක්තරා මොඩලයක් හැටියට පෙන්වන්න පුළුවන්. එක්තරා ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයේ ඒ අච්චුව හැම තැනටම යොදලා බලන්න පුළුවන්. ප්‍රශ්නේ මොකද්ද? ප්‍රශ්නේ මොකක්ද? මොකද්ද හේතුව? දැන් මගේ අසංසුන්කමක් තියෙන, ඇයි මගේ අසංසුන්කමට හේතුව? හේතුව. එහෙම නැහැ, ඒක නිරෝධය සඳහා මොකද්ද කරන්න ඕන? එට ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ක්‍රියාමාර්ගයෙන් නිරෝධය ලබන. ධර්මයෙන් නොමග යෑමක් නිසා තමයි ඕනම වෙලාවක අසහනය, පීඩනය, සංවේග, සන්තාප, කනස්සලු ස්වභාවයන් තියෙනවනම් ඒ තියෙන්නේ හැම මොහොතකම ධර්මයෙන් අපි පිටපැන්න මොහොතක. හිතන්න බෑ මේ ධර්මයේ ඉන්නේ කියලා. ධර්මය තුල වේදනා නැහැ. ධර්මයේ පිවිසි තැන වේදනා නැහැ. එහෙමනම් ඔබ කනස්සලු, පීඩන, වේදනා, සංతాප, දැවීම ඇති වෙන තැනක නම් වේදනා ගොඩක නම් ඉන්නේ මතක් මතක තියාගන්න දැම්මම ඉන්නේ ධර්මයේ නෙමෙයි. දැම්මම ඉන්නේ ධර්මයේ නෙමෙයි. ධර්මයේ ස්වභාවය කියන්නේ සිසිල් සුලන් හමා එන ඇඟේ දැවටෙන ලස්සන සමනලුන් පියාඹින මල් පිපුණු සිතිජය හරීම ලස්සනට සැකසුණු මනහර සුවඳවත් පරිසරයකින් ගලා එන දැනෙන ඒ මනහර බව වගේ මනහර බවක් හදවත තුලින් තමන්ගේ දර්ශනය තුලින් ඥානය තුලින් ආත්මය තුලින් දැනෙන මොහොතක්. ධර්මයේ සමග ජීවත් වන විටයි ඔබ සුන්දරත්වය, ලස්සන, ප්‍රීතිය, මනහර බව, මනස්කාන්ත බව මේ චමත්කාරය අත්විඳින්නේ. අධර්මානුගත වූ හැම මොහොතකම කුණු කන්දකින් හමා එන දුර්ගන්ධයක්සේ හරිම අප්‍රසන්න ඉස්සර කොළඹ වාගේ පිටකොටුව වාගේ අමිහිරි තැනක් වෙනවා. ඉස්සර බේරේ වැව වාගේ හරිම ගඳ ගන්න තැනක් වෙනවා. එවැනි තත්ත්වයක් තමන්ගේ මනසේ තියාගන්න නැතුව සොඳුරු තත්ත්වයක් ලස්සන මනහර තන සොඳුරු නවාතනක් තමන්ගේ සිත තමන්ගේ ඥානෙ වෙන. ලෝකය හැමදාම වැරදි වෙන්න පුළුවන්, ලෝකේ හැමදාම හරි අය ඉන්නත් පුළුවන් වැරදි අය ඉන්න පුළුවන්. ලෝකේ හරි අය ඉන්නවද වැරදි අය ඉන්නවද මට අදාළ නැහැ. මගේ දර්ශනය හරිද මම සෝය විඳිනවද එච්චරයි. මේ ලෝකේ එක එක දුරාචාරයේ හාමුදුරුවෝ ඉන්නවා, ප්‍රශ්නයක් නැහැ. දුරාචාරයේ මිනිස්සු ඉන්නවා, ගැහැණු ඉන්නවා, වැඩක් නැහැ. ඒක ලෝකේ හැමදාම එහෙම තමයි. ඒක හදන්න ඕනේ. මම මෙතන ඒ හේතුවේ මම මෙතන කම්පණයට පත් වෙන්න ඕනේ. මම ආදර්ශ මධ්‍යමා සුවදායි තැනකද ඉන්නේ. මා සැනසීම ගැන කතා කරන්න, මා සැනසිරිදායක පුජ්‍යලයෙක්ද, මා සැනසිරිදායකව සිටිනවාද, නිතරම තමාගේ මානසික වටපිටාව මනාව සොඳුරු පරිසරයක් කරගන්න ඕන. සතුට කියන එක නිරන්තරයෙන්ම හිතේ රැස් කරන්න ඕන. ඒක ධනයක්. සන්තුට්ටි පරමං ධනං. හිතේ සතුට කියන දේවල් අපි රැස් කරන්න ඕන. ඒ කියන්නේ සොඳුරු කතා බහෙන්, සොඳුරු සිතුවිල්ලෙන්, සොඳුරු වැඩවලින් තමයි මේ සතුට කියන එක හිතේ රැඳෙන්නේ. ඒ වගේම දුක රැඳෙනවා දුක්ඛදායි නිවුස් වලින්, ටෙලිනාට්‍ය වලින්, චිත්‍රපටි වලින්, දුක්ඛදායි කතාබහෙන්, දුක්ඛදායි සිතුවිලි පරිහරණයෙන් ආදී කොට දේවල් වලින් දුකක් පිරෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේව දැකලා ඒ සමයේම දෙතිස් කතා අයින් කරා. දස කතාවක් මේ සීලය ගැන, භාවනාව ගැන, ධර්මය ගැන, දියුණුව ගැන, තමන්ගේ යහපත් සංවර්ධනය ගැන, ආර්ථිකය ගැන මේව ගැන කතා කරන්න කිව්වා. හිත නිවෙන කතා නේද? හිත නිවෙන කතාවක් කරන්න කිව්වා. හිත දවන දේවල් ලෝකේ හැමදාමත් තියෙනවා. ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඒක නිමා කරන්න බෑ. අපි හිත නෙවුණු කෙනෙක් හැටියට ඉදිරිපත් වෙනවා නම් පමණයි අපිට අපේ නිවස, ගම, රට, ලෝකය අපිට නිවන්න පුළුවන්කම තියෙන්නේ. අපි දෙවීමෙන් නම් ඉන්නේ, අපි පිච්චීමෙන් නම් ඉන්නේ, අපිට ලෝකය හදන්න බෑ. එනිසා අපට ලෝකය සාදා ගන්න හැකියාව තියෙන්නේ අපේ ලෝකය අපි මුලින්ම ලස්සන සොඳුරු තැනක් බවට පත් කර ගැනීම. ඇතුළ අවලස්සන වුණොත් කටින් පිට වෙන්නේ අවලස්සන ශක්ති ස්වභාවයක්මයි. ඇතුළත ලස්සන වුණොත් කටින් ඒක සැර වේවා සැර නොවේවා මොන විදිහේ පිට වුණත් ඒ වචනවල විසක් නෙමේ තියෙන ඖෂධය. හිත නරක් වුණොත් හිත ගඳ ගහන තැනක් වුණොත් එයා කොච්චර සොඳුරු වචනයක් කතා කළත් කටින් පිට වෙන්නේ කටවහක් ඇස්වහක් ඕවහක් කියන්නේ ඕව තමයි. ඒ නිසා හිත ගඳ ගහන්නේ නැති හිත සොඳුරු තැනක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ධර්මයෙන් අපිට කියලා තියෙන මේ සොඳුරු දේවල් ගැන, ලස්සන දේවල් ගැන එපයි කියලා නේද කියලා මතයක් තියෙනවා. සමහර අයත් මඩක් දොස් කියනෝ, ලස්සනට ඇඳලා පැළඳලා ලස්සනට පිරිසුදුව තමන්ගේ කාමරය වටපිටාව මේ පරිසරය තියාගන්න කියලා කිව්වහම ඕව කළා බලුවන් ද නිවන් දකින්න. එතකොට කාමසුකල්ලිකානු යෝගයට හවෙනව නේද කියලා අහන. ඒ කියන්නේ අපේ බෞද්ධයන්ට ලැබිලා තියෙන ඍණාත්මක බුද්ධාගමේ කොටසක් තමයි අල්ලගෙන තියෙන්නේ. කියන්නේ බුද්ධාගම ඍණාත්මක විදියට අල්ලගෙන. බුද්ධාගම ඍණාත්මක නැහැ. බුද්ධාගම ඍණාත්මක විදියට අරගෙන. ඒ කියන්නේ ඒ ලස්සනට හොඳ නැහැ. පිරිසුදුව හොඳ නැහැ. සතුටින් ඉන්න හොඳ නැහැ. හොඳ අනුන්ගේ වැරදි කතා කර කර ඉන්න එක, ඒව ගැන හිත හිතා ඉන්න එක, ඒවට බැන බැන ඉන්න එක, ඒවට චෝදනා කර කර ඉන්න එක, පිළිවෙලට කන්නේ නැති, පිළිවෙලට අඳින්නේ නැති, මූණ හෝදන්නේ නැති, ධර්ම දින්නේ නැති, නියපොතු කපන්නේ නැති මිනිස්සු වගේ හිටියාම තමයි අන්න නියම නිගණ්ඨනාත පුත්තගේ ගෝවුත සුනක වුත ආදී කොට ඇති වෘත සමාදානයේ දිච්ච මිනිස්සු තමයි මේ සිල්වන්තයෝ හැටියට සලකන්නේ. මේ ලෝකෙට ආස නැති කෙනෙක් හැටියට සලකන්නේ මේ වගේ කෙනෙක්. ඉතින් ඒක හරි අවාසනාවක්. ජීවිතේ සරුපැත්ත අයින් කරලා දාලා નિසරු පැත්ත ජීවිතයට එකතු කරගත්ත නිසා තමාගේ ජීවිතය තුල අභිමානයක් නැති මිනිස්සු අපිට දකින්න ලැබෙනවා. තමාගේ ජීවිතයට අභිමානයක් නැති වුනහම ඒ අභිමානය වටපිටාවේ කිසි කෙනෙකුටවත්, තම පවුලේ අයටවත් ලබා දෙන ස්වභාවයක් නැහැ. ඒ නිසා මේ ඍණාත්මක ධර්මය නිසා හීන මානසිකත්වයකට සහ ප්‍රාථමික මානසිකත්වයකට ශ්‍රී ලාංකික බෞද්ධයා වැටි තිබෙනවා. ඒක හරිම අවාසනාවන්ත දෙයක්. ඒක පෞරුෂයක් නැති සමාජයක්, කිසිම නිවැරදි ධර්මකාමී එඩිතර බවක් නැති සමාජයක් නිර්මාණය වෙලා තියෙන එකයි. මෝඩ සමාජයක් නිර්මාණය වෙලා තියෙන එක. හැමදේම ඕනේ නැහැ. හැමදේම යන්තම් තිබුණාම ඇති. කාල ජීවත් වුණාම ඇති. වැඩි ඕනේ නැහැ. තේවැනි මිනිස්සු හරිම කාලකන්නේ නිෂ්කාරණ ජීවිත ගත කරන්නේ. ඒ නිසා ඔබේ ජීවිතයට අවශ්‍යයි මොනවද? දවසින් දවස මානසික අවබෝධය. දවසින් දවස මනසේ සතුට. දවසින් දවස තමාගේ වටපිටාවේ තිබෙන අවශ්‍යතාවන්. තමාට ලොවට සේවය පිණිස. යහපත් දේ පිණිස. යහපත පිණිස. අපි මේ හැම දෙයක්ම සිදු කරන්නේ සාර්ථකත්වයේ පිණිස, සැබෑ සාර්ථකත්වයේ පිණිස. සැබෑ සාර්ථකත්වයේ තියෙන ධර්ම මාර්ගය ඔස්සේම පවණයි. සැබෑ සාර්ථකත්වයේ නැහැ අධර්ම මාර්ගය තුල. ධර්ම මාර්ගය තුලමයි සැබෑ සාර්ථකත්වයේ තියෙන්නේ. ධර්ම මාර්ගය තුල සාර්ථකත්වයේ ගොඩ නැගෙන්නේ මානසික සාර්ථකත්වයේ සහ එතනින් බාහිර වූ වාචික සහ ක්‍රියාකාරකම් වල සාර්ථකත්වය. ධර්මකාමී ලෝකය කියලා කියන්නේ හිසේ රඳවගන්නේ බුදුහාමුදුරුවෝ, බුදුහාමුදුරුවන්ගේ දර්ශනය. ඒ තුලින් තමයි ලෝකය දිහා බලන්නේ. ඡායාරූපයක් දාගෙන බලන්න එපා. ඡායාරූපයක් ඔළුවේ දාගෙන බැලුවොත් එහෙම ඒ විදිහට තමයි ලෝකෙ පේන්නේ. තමන් මුලින්ම ලෝකයේ කෙසේ වෙතත් තමන් සැනසිලිදායක විදියට දකින්න ඕන. ඒකයි වැදගත්. එක්තරා මහත්මයෙක් සිටියා. ඔහු නිතරම ස්වාමීන් වහන්සේලා ගැන, මිනිස්සු ගැන, දේශපාලනය ගැන විවිධ අඩුපාඩුකම් දකිමින් ඉතාම දැඩිසේ බරපතල විවේචන කරනවා. හරිම තරහෙන්. මම එතුමාගේ කතාව අහගෙන ඉඳලා ටික වෙලාවක් මම එතුමට කිව්වා, මහත්මයා ඔය වැඩේ කරන්න එපා. ලෝකෙ මිනිස්සු ඔය ඇත්ත තමයි කියපු කතාව වෙන්න පුළුවන්. ඇත්ත. ඔය කතාව, ඔය සිතුවිල්ල, ඔය ප්‍රතිපත්තිය ඔයාට හොඳ නෑ. තමන්ට හොඳ නෑ. එසව කත්තරලා දාන තමන් ඉස්සල්ලාම සුවපත් කෙනෙක් බවට පත් වෙන. ලෝකේ කවදත් මෙහෙමයි. ලෝකයේ කවදත් පිනෙන් පිරිච්ච මිනිස්සු, පවෙන් පිරිච්ච මිනිස්සු බහුලයි. තමන්ගේ මනසත් පවෙන් පිරිච්ච මිනිස්සු ගැන කල්පනා කර කර කතා කර කර පවෙම පුරව ගන්න එපා. සොඳුරු මිනිසුන් ගැන කතා කරගෙන සොඳුරු මානසිකත්වයක් ඇති කරගන්න. ඒක වැදගත්. තමන් සොඳුරු පැත්තට යනවද, එහෙම නැත්නම් කරකස පැත්තකට යනවද? ඒ නිසා තමන්ගේ ජීවිතේ සොඳුරු කරගන්න ලෝකේ කොතරම් අය හිටියත් කමන්නේ. දැන් අපි බනිනවද මේ ධර්ම මාර්ගයට කැමති නැති, මේ ධර්ම මාර්ගයට එන්නේ නැති අඥාන ජනයා ලෝකේ ඉන්නවා. ඉතින් අපි ඒගොල්ලොන්ට නිඳා කරන්නේ. එන ජනතාවත් එක්ක සුහදව කතා කරලා ඒ ඇත්තන්ට මේ ධර්මයේ දකින්න මඟ පාදන. එකයි කරන්නේ. ධර්මයේ කියලා අමුතු දෙයක් දකින්නේ නැහැ. මනස සැනසිලිදායක තත්ත්වයට පත් කරගන්න ඕද? ඒක තමයි ධර්මයේ ගමන් මඟ. සබ්බ දුක්ඛ නිස්සාරණ, සියලු දුක් වලින් නිදහස් වෙන මඟ. සච්චිකරණාත්තාය, සත්‍ය අවබෝධ කරගන්න. භවනා කරන්නේ ඒකට. සබ්බ දුක්ඛ නිස්සාරණ, සියලු දුක් වලින් නිදහස් වෙන. ඉතින් අපි දුක දකින්න ඕන කිනිතුල්ලු හැටියට. කිනිතුල්ලු දැක්කොත් එහෙම ඇඟේ මොකද කරන්නේ? කඩලා ඉවත් කරන ඕනේ. තම ගෙදර බල්ලගේ හැරි වේවා කිනිතුල්ලු දැක්කොත් එහෙම කඩලා ඉවත් කරනවා. මොකද හේතුව? කිනිතුල්ලගේ යහපතක් වෙන්නේ නෑනේ. ඌ ඉඳගෙන ලේ උරා බොන විස ඇති වෙනවා. ඉතින් දුක කිනිතුල්ලු හැටියට දකින්න ඕන. ඒව ඉවත් කරන්න ඕන. දුක්ඛදායි සංඥා, දුක්ඛදායි සිතුවිලි, දුක්ඛදායි වේදනා, දුක්ඛදායි සංස්කාරයන් නැති කරගන්න එපා. එතකොට ගඳ ගන්නවා. අනුන්ගේ කුඩු කොඩවල් වෙන්න පුළුවන්. මම හොඳයි. මේ අනුන්ගේ කුණු ගැනනේ මම කතා කරේ. ඉතින් අනුන්ගේ කුඩු, තමන්ගේ ගෙදර කුණු නැත්නම් අපි අනුන්ගේ ගැන කුණු කතා කරන්නේ? එහෙනම් අපිට අනුන්ගේ කුණු ඕනත් නැහැ. තමන්ගේ කුණුත් අපිට අයින් කරලා වඩා පිරිසුදු කෙනෙක් බවට පත් වෙනවා. ධර්මයේ ලබා දීම වුවද ධර්මානුකූලවම ලබා දිය යුතුයි. ධර්මයේ පිහිටවීම උවද ධර්මානුකූලවම පිහිටුවේ යුතුයි. ඒක තරහෙන් පිහිටවල වැඩක් නැහැ. දරුවෙකුට කරන උපදේශයද එය ධර්මානුකූලව අනුගතව සැනසිලිදායකවම ඉදිරිපත් කළ යුතුයි. දැන් අසංසුන් විදියටනේ අපිට සමහර වෙලාවල් වලට පාසලේ හරි ගුරු මහත්මිය හයියෙන් කෑ ගහලා අසංසුන්ව කියන්නේ ළමයි සංසුන් වෙන්න. ඒ අසංසුන් විදියට හයියෙන් කියනවා සංසුන් වෙන්න කියලා. ඒ ළමයි ඉන්න වැඩසටහන් වලට ගියාම ඒ ළමයි හයියෙන් කෑ ගහන ළමයි ඉන්නෝ ගුරුවරුන්ට පාලනය කරගන්න බෑ. ඔන්න මම සමහරලාට පොලුත් අතේ තියාගෙන ඉන්නෝ, දැන් දේශකයේ කෙනෝ හාමුදුරු වෙනෝ කෑ ගැව්වොත් එහෙම ගහනවයි කියන මට්ටමට තියාගෙන ඉන්නෝ, මේගොල්ලෝ පාලනය කරන්න අමාරුයි කියලා. මම ওই වැඩසටහන් වලට ගිහිල්ලා කරන පළවෙනි දේ තමයි ඒ ළමයින්ට කිසිම දෙයක් කියන්න නැතුව නිහඬව සංසුන්ව සිටිනවා. මුලින් හයියෙන් අර කෑ ගහපු කට්ටිය ඔක්කොම ටික ක්‍රමානුකූලව ඇස්සයා බලා සිටිනව මන් දිහා නිහඬව, මා මොකද මේ කරන්නේ කියලා. සියලු දෙනාම නිදහස් නිහඬයි. මා තේරුම් ගත්තා ආදර්ශය උතුම්. ආදර්ශය උතුම් මා මනසින් නිහඬ වෙන විට අර සියලු දෙනාම නිහඬියාවටපත් වෙනවා. මා කාරුණික වෙනකොට සියලු දෙනාම කාරුණික වෙනවා. මා සතුටු සිතින් සිටින විට සියලු දෙනාම සතුටු සිතින් සිටිනවා. දුක් වේදනාව අල්ලගන්න එපා. ඒකේ තියෙනවා මහ කර රහක් තියෙන බව ඇත්ත. ද්වේෂයේ මහ කර රහක් තියෙනවා. ඒ රහ පස්සේ යන්න එපා. දැන් සමහර අය හරි ආසයි කුණු කරවල වලට. කුණු කරවල කෑල්ලක් නැත්තම් කන්න බෑ. ඒකේ තියෙනවා මහ කුණු රහක්. ඒකට ඇබ්බැහි වුණාම ඒකම ඕන. දැන් නේද කසිප්පු වලත් තියෙනවා මොකක් හරි රහක්. ඒකට ඇබ්බැහි වුණාම හරි අමාරුයි මිනිහා රක ඇතුළට දාගන්න. ඒ වුණාට ඒක රහක් තියෙන නිසායි මනුස්සයට ඒක ඕනමයි. එච්චර අමාරුවෙන් අච්චර දුකක් විඳින්නේ මොකද කියලා හිතෙනවා. ඒත් එහෙම තමයි. ඒක හැබැයි වුණාම ඒක සපයි. දැන් සිගරට් එකේ කිසි දෙහැ ඒක මහා ආශ්වාස ප්‍රාශ්වාසයට හොඳ සුවඳක් නෙමෙයි ඒකේ තියෙන්නේ. ඒ වුණාට ඒක හැබැයි වුණා මේ ඒකට නරකට උරුද එහෙම යනවා. එසා ඒ නරක සිතුවිලි පුරුදු කර ගැනීමෙන් වළකින්න ඕන. ද්වේෂය ආස්වාදනය කරන්න යන්න එපා. ද්වේෂය ආස්වාදනය කරන්න යන්න එපා. ද්වේෂයේ රසය විඳින්න එපා. හැබැයි වුණොත් වළක්ව ගන්න බෑ. ඒ නිසා විමුක්ති රසය විඳින්න. ද්වේෂයේ රසය නැතුව, ලෝභයේ රසය නැතුව විමුක්ති රසය විඳින්න. විමුක්ති රසය කියලා කියන්නේ ඒක හරීම ලස්සන දෙයක්. ඒකේ මේ බාහිර තහංචි මුකුත් නැහැ. බාහිර තහංචි කිසිවක් නැහැ. එයා සොඳුරු විදියට ලස්සන විදියට මේ ලෝකේ නිදහස්ව දෘෂ්ටි නැතුව බලනවා. ඒක ඇතුළත ලෝභ, ద్వේෂ, මෝහ, රාග, මද, මාන, ඊර්ෂ්‍යා රෝවේ මොකෝවත්ම නැහැ. ඔය තියෙන කෙලෙස් 7500 කෝටියම නැහැ. ඒක ඒ තරම් පවිත්‍ර මනසක්. පවිත්‍ර කරගෙන ඉන්නවනේ. ඒ පවිත්‍ර වෙලා එයාගේ තියෙන හිත පිහිටවන ගුණය අනුව හිත ඉබේ පවිත්‍ර වෙලා. මේ තද කරගෙන පවිත්‍ර කරගෙන හිර කරගෙන ඉන්නව නෙමෙයි. දැන් මම පවිත්‍ර කරගන්න ඕන හිත කියලා එහෙම ඉන්න යන්න එපා. ඒක මහා ස්වභාවිකයි. ඒක හරියට අර රජෙක් නොවූ කෙනෙක් මම රජෙක් වගේ ඉන්න ඕන. ඔය පෞරුෂය නැති අය ඉන්නව නේද? නිකම් මේ උස්සගෙන ඉන්නේ පෞරුෂය. කොන්ද ගෙලින් තියන්, ඔළුව ගෙලින් තියන්, හඬ ටිකක් ලොකුද ලොකුවට දාගෙන ඉන්නවා. ඒක අර ඒ චරිතය ඔහුගේ නෙමෙයි, වෙන චරිතයක් ඔහු ආරූඪ කරගන්න උත්සාහ කරනවා කියන එක තමයි ඒකෙන් පේන්නේ. ඒ නිසා තමන් තමන් විදියටම අදාළ විදයන් වලට ඉන්න. සමාජය වෙනස් වෙන්න ඕන විදි තියෙනවා. අපි ඒක සම්මුතිනේ. සේවකයට කතා කරන්නේ එක විදියක්, ප්‍රධානීට කතා කරන්නේ තව විදියක්, ස්වාමීන් වහන්සේට කතා කරන්නේ තව විදියක්. ඒක සම්මුතිය. ඒ තුල උවද තමා නොවෙනස් වෙන කෙනෙක් හැටියට ඒක සම්මුතිය විදියට තිබුණා. ඒකත් බාහිරෙන් තියෙනවා. තමන් සොඳුරු නවා තැනක තමන්ගේ දර්ශනය පිහිටවා ගන්න. මේ සුළඟ, මේ ආශ්වාස ප්‍රාශ්වාස, ඔබේ අධ්‍යාත්මය මනහරව සෞම්‍යව රසවත්ව මිහිරිව දෘෂ්ටි නැතුව බලන්න. සමනය කළ දෘෂ්ටි ඇතුව සම්මා දිට්ඨිය. දෘෂ්ටියකින් බලන්න එපා. මන් දිහාව දෘෂ්ටියකින් බලන්න එපා. එම් බැලුවොත් ඒ විදියට පේන්නේ. හොඳ හෝ නරක වශයෙන්, දෘෂ්ටි වශයෙන් කිසිම විදියක ඔළුව පුරව ගන්න ඕනේ නැහැ. ගලා යන දිය දහරාවක් එක එක තැන්වලදී එක එක හැඩ ගන්නවා. ඒ කොහොම ගලාගෙන ගියත් ඒක ගඟ, ඒක ජලය. ඒ ගංගාවේ වේලාවක මඩ බොර වතුර එනවා. තව වේලාවක ලස්සන පෑදී දිය නිල් කැටේ වතුර එනවා. කොහොම ලස්සනට දිය නිල් පාටට පේනවා. මේ මිනිස්සයා කියන්නේ ගලා යන ගංගාවක්. එකම දෘෂ්ටියකින් බලන්න බෑ. තමනුත් එසේමයි. තමනුත් ගලාගෙන යන ගංගාවක්. විමුක්ති දැක්ම කියලා එකක් නෑ. ස්වභාවික විමුක්තියට තමයි විමුක්තිය කියන්නේ. එහෙම නැතුව විමුක්තියෙන් තොරව සිටගෙන විමුක්තිය දකින්නට බෑ. විමුක්තියට පත් වෙමින් තමයි විමුක්තිය දකින්න ඕන. සැහැල්ලුව සැහැල්ලුවට පත් වෙලා දකින්නවා මිසක් සැහැල්ලුව වෙනම ලෝකෙන් හොයා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කඩෙන් මිලදී ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කොහේ හරි ගබඩා කරලා තියන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාට හරි කියා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. තමන්ට තහනම් නැහැ. මනසේ සොඳුරුව ලස්සනට මනහරව ප්‍රීතිමත්ව සිටීමට සමහර අය හිතාගෙන ඉන්නව නම් මේ බුද්ධාගමේ මනහර බව එපයි කියලා තියෙනවා. මේ අපි නිතරම මවා ගන්න ඕන ඇට කටු, අපි මවා ගන්න ඕන නහර, අපි මවා ගන්න ඕන මස්, මේවයි පණුව වැගිරෙනවා, ඕවා තමයි මවා ගන්න ඕන බුද්ධාගමේ හැටියට කියලා හිතන් ඉන්න ඕන. ඒක බුද්ධාගම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ සැබෑ ස්වභාවිකත්වය, සැබෑ සොඳුරු බව, සැබෑ ලස්සන බව. ඒ නිසාම තමයි සෝවාන් මාර්ගඵලය ලැබපු විසාකා මහා උපාසිකාව හොඳට බියුටි කල්චර් කරලා රූප රාජිනී තරගෙට ඉදිරිපත් වෙලා අර ඒ කාලේ තිබ්බේ නෑ සීසයිට් සීන් එක තිබ්බේ නෑ. ඒක ඒ කාලේ බොහොම ආචාරශීලීව ඒක කළා. දැන් නේ ඔය සීසයිට් එක තියෙනවනේ බලන්න බැරි එකක් නේද? ඒ කාලේ ඒක තිබ්බේ නෑ. ඉතින් ඒ නිසා බොහොම ආචාරශීලීව ඒ කටයුතු කළා. රූප රාජිනී බවට පත් වෙලා ඒකත් පැලඳගෙන දේවරම් මහ විහාරයට ආපු අවස්ථා තියෙන්නේ ඒකයි. දේවෙනි සොඳුරු ධර්මයක් කිව්වේ නැත්තම් බුදුහාමුදුරුව එතර එච්චර සොඳුරු ජීවිතයක් ඈය ගත කරන එකක් නැහැ. එච්චර සොඳුරු ධර්මයක් කිව්වේ නැත්තම් මල්වත්තක් වගේ ලස්සන තැනක් අරගෙන මනරම් මනහර රමණීය විදියට දේවරම් මහ විහාරේ හැදෙන එකක් නැහැ. එකයි කියන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මනහර ධර්මයක්, ලස්සන ධර්මයක්. ඒ කාලේ භික්ෂුන් වහන්සේලා වුණත් දැක හරියට සතුටු වුණා. මොකද හරි පිරිසුදුයි, පිළිවෙලයි ඒ කාලේ හැටියට. ඉත අපිට හැකි පමණින් ශක්ති ප්‍රමාණයෙන් ඒක හරි වැදගත්. ඒ කියන්නේ බාහිරින් විතරක් නෙමෙයි. දැන් අපි දන්නවා මිනිසෙන් නාල යන බාහිරින් සුවඳවත්තා ඉන්නවා. ඈ ලෝකෙම තියෙන අර ආප්ප පිටි පාම් පිටි ගෙනල්ලා මූණ ගාගෙන යන කට්ටිය ඉන්නවා. ඒ අය ළඟ ඒ සොඳුරු බව මතු වෙන්නේ නැහැ. ඇතුළ සෞතුයි ඈ බාහිරම් පරිපජ්ජසේ පිටින් අර මාලිගාවේ ඇතා වගේ හරෙන් ඇල්ලලා මෙහෙන් ඇල්ලලා සලංගානෝ බලංගානෝ හැමතැනම ඇතුළ නෑ. ඇතුළ ගිනි ගන්නවා, දැවෙනවා ලෝභය, ද්වේෂය, වෛරය, ක්‍රෝධය එකට එක ඔය තත්ත්වවලින් දැවෙන පිච්චි පිච්චි ඇතුළෙන් ගිනි බෝලයක් පිටින් අයිස් කැටයක් කරගෙන යනවා. ඒක වැඩක් නෑ. අධ්‍යාත්මය තුලින්ම පිපිදෙන සිසිලසින් අධ්‍යාත්මය තුලින්ම පිපිදෙන ලස්සනෙන් එළියට ලස්සන වෙන්න ඕන කෙනෙක්. ධර්මය කියන්නේ ඒකයි වැදගත්. යහපත් දෙසට තමන්ගේ මනස ගමන් කරනකොට ඉබේම තමන්ගේ හිත යහපත් ධර්මය අල්ල ගන්න ඕන පින්නතුනි හරියට සමනලේ කල්ලනෝ වගේ. ඇයි එහෙම සමනලේ කල්ලනෝ වගේ කියලා කියන්නේ? පොඩ්ඩ ඇත්තන් හානි වෙනවා සමනලයට. දන්නවනේ යාගේ අර පෙඳේ තියෙන මේ අලු වගේ ගතිය නැතිව ගියපු ගම යාට පිහාඹින්න බැරුව යනවා. කොണ്ട് නැත්තං එයා අබල දුබල වෙන්න පුළුවන්. හරි පරිස්සමෙන් කටයුතු කිරීමෙන් සමහර විටක මේ සමනලයටම අපේ අතේ වහන්න වගේ ඉඩ හැරීමෙන් තමයි මේ සමනලයාව අපිට අල්ල ගන්න පුළුවන්. ඒ නිසා අපි ධර්මයේ කියන එකත් මේ කාර දෙකන් ජෝන් සීනා වගේ මේක අල්ලන්න ගියොත් එහෙම. ජෝන් සීනා කිව්වම දන්නව මේගොල්ලෝ කවුද කියලා. ඒ අල්ලන්න කියොත් එහෙම නේද? ඔය කියන්නේ ඔය මේ කරාටි කරන එක්කෙනෙක්ද කොහෙද? එයා ඔය සින්දු බුද්ධියේ නේ. ඉතින් එහෙම අල්ලන්න බෑ. ඒ කියන්නේ දරදඬු විදියට රෙක්ස්ලින් කරනවා වගේ, බොක්සින් ගහනවා වගේ මොකන්ද මයික් ටයිසන් වගේ ගිහිල්ලා මේක අල්ලන්න බෑ. බොහෝම සෞම්‍ය විදියටයි අල්ලගන්න ඕන ධර්මය. ඒසා ධර්මයේ සමනලෙක් වගේ පරිස්සමෙන් වඩා ගන්න ඕන දෙයක්, අල්ල ගන්න ඕන දෙයක්. තමන් ඇස් දෙක පියාගෙන ඉන්නවද, අරගෙන ඉන්නවද, ඇවිදිනවද, වාඩි වෙලා ඉන්නවද, සැතපීලා ඉන්නවද කියන එක නෙමේ වැදගත්. තමන්ගේ මනස ප්‍රබෝධයෙන් ලස්සනට තියාගෙන ඉන්නවද කියන එකයි වැදගත්. ඒ වුණාට පින්නතුන මේ ප්‍රබෝධයෙන් ලස්සනට හැඩ ගැහෙන හා පැටියෙක් හෝ පැටියෙක් බවට පත් වෙනකොට අර සිංහයාගේ නරිගොඩි වලස්සුන්ගේ පීඩාව ඒ පැත්තට පොඩ්ඩක් යොමු වෙනවා අර අහිංසක සතා කෙරෙහි. නමුත් ධර්මයේ තුල ඉන්න කෙනා කරන්නේ ඒ ධර්මකාමීත්වයේ තමන්ගේ නිවහන බවට පත් කර ගන්නවා, වැඩිපුර වාසය කරන තැනට බවට පත් කර ගන්නවා. නමුත් වටපිටාවෙන් අර සිංහයෝ කොටි හරේ මෙහි ඉන්නෝනේ, ඒගොල්ලන්ට මුහුණ දෙන්නට අවශ්‍ය කරන පොඩි බලු කුක්කෙකුත් ඇති කරන ඕනේ ගෙවල් වල නේද, ආරක්ෂාවට බුරන්න සහ හපා ගන්න බල්ලෙකුත් හදනවා. ඒ වගේම ඔබේ තුල අහිංසකත්වයේ ධර්මානුකූලත්වයේ ගොඩනගනවත් එක්කම මුරකාරයෙකුත් අර පොඩි බල්ලෙකුත් ඒක අයිනකින් ඇති කරගන්න. එයා හැබැයි ලිතර ලිහලා තියන්න එපා. එන මිනිස්සු යහපත් මිනිස්සුත් ඇල්ලන් කන්නේ. ඒවා පිටිපැත්තෙන් පැත්තකට තියලා ඇති කළාට කමක් නැහැ. ඒක ආත්ම ආරක්ෂාව සඳහා නේද? දැහැමි බව කියන එක ඒක මූල දැහැමි බවක් බවට පත් වෙන්නේ අර රහතන් වහන්සේ නමකට බල්ලානුසි ගැන්වුවාම උන්වහන්සේගේ යහපත්කම උප්පරිමයේ වැඩි වුණා නම් මොකද වෙන්නේ? මාගේ ශරීරයේද මේ බල්ලන්ට ආහාරයක් වේවා කියලා අර කන්න දෙනවා. උන්වහන්සේ කල්පනා කළා බල්ලෝ කෑවාගෙන මට තව ටික කාලයක් බණ ධර්මයක් කියලා මිනිස්සුන්ට සත්‍යව අවබෝධ කරවන්න පුළුවන් කියලා දත්ත පාත්‍රයේ සිවුර කෙටි කරගත්ත දිව්වා පස්සට දුවල නිකන් හිටියේ නෑ. බල්ලගෙන් බේරෙන්න නම් අමාරුයි. ඒ නිසා ගහකට නැග්ගා. ගහකට නැග්ගාම තර බලු ඇද්ද ඇවිල්ලා මොකද කරේ? යටින් අර ඊයෙන් ඇන්න අනිනකොට සිවුර කඩාගෙන වැටුණා අර මිනිස්සෙගේ ඇඟට. බල්ලෝ ටික හිතුවා මේ වැටුනේ හාමුදුරුව තමයි කියලා අල්ලගෙන කෑවා අර මස් ඇද්දව. දඩයම් බලෝ ටික. එනිසා ඒ සොඳුරුකමත් එක්ක ජීවිතේ යහපත යහපත විදියටත් අයහපත අයහපත විදියටත් දකිනවා. ඒ වගේම අයහපතෙන් පුළුවන් තරම් දුරස් වෙලා යහපත් විදියට ඉන්න බලනවා. ඒක තමයි පින්නතුට මේ අපේ තියෙන විශේෂ ජීවිතේ මා වැඩි මේ සමාජ තලයේ ඉන වෙනසුන් එක ගැටෙන්න යන්නේ නැත්තේ ඒකයි. සාමාන්‍ය ක්‍රියාදාමයන් එක කිසියම් සමිති සමාගම් එක මේ පුතඥන භාවී යම් යම් සංවිධානාත්මක වැඩත් එක්ක කිසි දෙයක මම ගැටෙන්න යන්නේ නැත්තේ හේතුව තමයි ඒ වයින් අර ඈත් වෙලා සිටීමෙන් තමගේ මානසික සහනය ආරක්ෂා කරගන්නට හැකියාව තියෙන නිසා. මේ මන කියනවයි කියන එක හරියි. ඒක පෙරලගෙන ගිහිල්ලා හයියෙන් කෑමොර දීලා කෂ්ටණය කරගෙන මේක කියන්න ගියොත් එම කියන කෙනා අවබෝධ කරගන්නෙත් අහන කිසි කෙනෙක් අවබෝධ කරගන්නෙත් නැහැ. අවසානයේ නිඳා පහසයක්ම තමයි මේ පැත්තට පෙරලලා ඉන්නේ. නිසා ඒකත් හරිම සෞම්‍ය ආකාරයෙන් ආදර්ශමත්ව දෙන්නයි, නියඬව දෙන්නයි කල්පනා කරන්නේ. පළමුව තමා සැනසිලි දායක පුජ්‍යලේ බවට පත් වෙමින් එය ගලා යන්නට ඉඩ හරිනවා. ඒකයි වැදගත්. එතකොට ලෝකයේ ඉල්ලුම තරමට සැපයුම සංවර්ධනය කරන්න පුළුවන්. එහෙම නැතුව නිෂ්පාදන ගොඩක් ඇති කරලා ඉවරලා සැපයුම් කරුව නැතුව බඩු විසි කරන්න බෑනේ නේද? එනිසා ලෝකයේ යම් තරමකද ඉල්ලන්නේ ඒ තරමට තමයි සැපයුම තියෙන්නේ. දැන් අපි අතරින් අර පොත් ගෙනල්ලා තියෙනවා, CD ගෙනල්ලා තියෙනවා, ඉවර වෙන තරමට මුද්‍රණය කරලා ගෙනල්ලා තියෙනවා. හේල් කරන්නේ දැන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ ධර්මයත් ලෝකයේ ඉල්ලන්නේ කොයිතරම්ද ඒ තරමට අපි ලබා දෙන්නේ. ඒක තමයි සැනසිලිදායක මාර්ගයක ස්වභාවය. ඉතින් බුදුරජාණන් වහන්සේට එදා ගමින් ගමට හැමතැනම වඩින්න සිද්ධ වුණේ, ටෙලිවිෂන් තිබ්බේ නැහනේ, රේඩියෝ තිබ්බේ නැහනේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඇත්තෙම කාලය දීපය දීසේ බලලා ඒ කාලේ උපදින්නේ නැතුව අද ඉපදුනා නම් හොඳයි කියලා හිතෙනවා. මොකද හේතුව ඒ තරම් මිනිස්සු ඉන්න. හැබැයි බුදුරජාණන් වහන්සේගේ තීරණේ ගැලේ කල්පනා කරන්න තිබ්බ අද බුදුහාමුදුරුව බණ කිව්වත් අහන්නේ නැති මිනිස්සු ඉන්නේගේ ඒ කාලේ ඉපදිච්ච එක හොඳයි කියලා හිතෙනවා. එවකට තිබුණු මිනිස්සුන්ට ඒ තාක්ෂණික භෞතික ඥානයේ අනවශ්‍ය විදියට දියුණුවක් නොතිබ්බට තිබිලා තියෙන යම් දියුණුවක්, ඒ දියුණුවත් එක්ක මිනිස්සුන්ගේ කායික නිරෝගීකමත් එක්කම මානසික ඥානමය හොඳ නිරෝගීකමක් තිබ්බා. මොකද හේතුව එන්නත් ගහන්න නැතුව හැදිච්ච අය. ඒ සරියුත් මුගලන් හාමුදුරුව හරේ මේ උන්වහන්සේලා මේ එන්නත් ගහන්න නැතුව හැදිච්ච අය. බුදුහාමුදුරුව එන්නත් නැතුව හැදිච්ච කෙනෙක්. මේකයි තියෙන වටිනාකම. ස්වභාවික ආහාර පාන වලින් හැදිච්ච අය, වසවිස නැති කාලෙක කුඹුරු ගොවිතැන් කරපු පළතුරු වගා කරපු සමයක හැදිච්ච අය, ලෙඩ රෝග ඒ නිසා බොහොම අඩුයි. ලෙඩ රෝග යම් යම් අයට තිබුණා. නමුත් මේ අද වගේ හැම මිනිස්සෙක් ළඟම ලෙඩක් තියෙන මට්ටමට ලෙඩ වෙලා නැහැ. හැමෝගේ ළඟ දැන් පෙත්ත අතේ තියාගෙන යන්න වෙලා තියෙන්නේ. ඕනම කෙනෙක්ගේ ඔය හෑන්ඩ් බෑග් හරි පොකට් බෑග් හරි බලන්න පැනඩෝල් පෙත්තක් හරි නැද්ද කියලා තියෙනවා. ඒකට හේතුව තමන් දන්නව නිතරම තමන් අසනීප වෙයි කියලා. ඉතින් ලොකු ලොකු බණ කියලා මේ ඔළුව අවුල් කරන්න ඕනේ නැහැ නේ. ලොකු බණ කියලා ඔළුව අවුල් කරන්න ඕනේ නැහැ. මේ සරල දේ තුලින් තමයි මේ ගැඹුරුයි කියන ධර්මයේ මතු කරගන්නේ. සරල දේවල් තුලේ තමන් සරල වෙන තරමට තමයි මේ ධර්මයේ මතු වෙන්නේ. ධර්මයේ කියන්නේ මෙන්න මෙයයි කියලා දෙයක් නැහැ. අපේ හිතේ සහනය, නිවීම, මෘදු බව, අනතිමානී ගුණය, සැහැල්ලුව ඒ ධර්මයෙන් ලබා ගන්න සම්තුට්ඨිය තමයි, සතුට තමයි, හිතේ සම්තෘප්තිය තමයි මේ බුදු දහමේ කතා කරන නිවන වඩනවායි කියන්නේ ඕක. ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවායි කියන්නේ ඕක. හිතක් සැහැල්ලු වෙන්නෙම නැහැ පිටුතුනේ අධර්මකාමී මාර්ගයකින්. හිතක් සැහැල්ලු වෙනව නම් වෙන්නෙම ඒක ධර්මකාමී මාර්ගයක්මයි. ඒ නිසා බුදුහාමුදුරුවෝ හොඳින් මේක දන්න නිසා පච්චත්තං වේදි තම්බෝ, ඔබ ප්‍රත්‍යක්ෂව අත්විඳමින් ගමන් කරන්න. හිතට දැනෙන දේ හරි, හිතයි නිවන් දකින්නේ, හිතයි පූර්ණත්වයට පත්වන්නේ. වෙන දෙයක් ඕනේ නැහැ, වෙන අවබෝධයක් කිසි දෙයක් ඕනේ නැහැ. ඔබ හදවතින් පූර්ණත්වයට පත් වූ මනුෂ්‍යයෙක්ද? සැඟවුණු කෙලෙස් නැති, සංගවපු කෙලෙස් නැති කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒ කියන්නේ පිටින් අයිස් කැට වගේ ඉඳලා වැඩක් නැහැ, ඇතුලෙන් ගිනි පොකුරු තියාගෙන. ඇතුළතින්ම තමන්ගේ සීසිලස උපදවා ගන්න ඕන, ඒක මතු පිටට එනකම්. ඒ අපාය හැදෙන්නේ, ගිනි ගන්න ස්වභාවය හැදෙන්නේ හිතේ. ඉතින් ගිනි ගන්න ස්වභාවයක් තියෙනවා නම් ඒකට හේතු සාධකයක් තියෙනවා, ඒව ක්‍රමානුකූලව නිවැරදි කරගත්තාම ඒක නිවිල යනවා. නිසා හිත නිවන කතාබහ, හිත නිවන සිතුවිලි, හිත නිවන සංකල්ප තමාලඟ තියෙන්න ඕන. රස කතා තියෙන්න ඕන. විමුක්ති රසය කියන එක වින්දනය කරන්න ඕන. විමුක්ති රසය ද්වේෂයේ රසය නෙමෙයි, ලෝභයේ රසය නෙමෙයි, මෝහයේ රසය නෙමෙයි, ගැටීමේ රසය නෙමෙයි. මොනෝද රසයනේ? ඒ හිතේ නිදහස නිසා උපන් සහනය, විමුක්ති රසය. හිතේ නිදහස නිසා උපන් ඒ විමුක්ති රසය භුක්ති විඳින කෙනෙක්ද මම? එහෙම නැත්තම් කරන්න තියෙන්නේ මහාම එතෙන්ට හිත හදාගන්න. ඒක මට ඔබ තුල කරන්න බෑ. ඔබයි ඒ දේ සාධගත යුත්තේ. ඒකට මග පහද ගන්න. ඒක එකවර ඔබ තුල පහළ වෙන්නේ නැති වුණා, ටික ටික ටික ටික ටික ටික හිතේ නිදහස තුලින් ඇති කරගන්න විමුක්ති රසය පාද ගන්න. පෙනීම තමයි බාධාව, මට කිසිවක් නොපෙනෙන්න ඕන කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් ඔබ අන්ධ බවට පත් වෙයි. පෙනෙන එක නෙමෙයි බාධාව. පෙනෙන දේවල් තුල තියෙන චින්තනයේ තියෙනයි බාධාව තියෙන්නේ. ඒ චින්තනයේ දිහා බලන විදිය. සිතුවිලි මට එන්න එපා, සිතුවිලි නැති වෙන්න ඕන කියලා එහෙම හිතන්න එපා. එහෙමනොත් ඔබ මානසික ආබාධකාරයේ බවට පත් වේ. සිතුවිලි නැති කර ගැනීමෙන් නිවන් දකින්නවත් නිවනවත් කියලා හිතන්න එපා. සිතුවිලි තිබුණායි, සිතුවිලි සොඳුරුනා, සිතුවිලි අවශ්‍ය දේවල් නම් ඒ කොච්චර හොඳද? ඒව තිබුණායි. සිතුවිලි නැති කර ගැනීමෙන් විමුක්තියක් ප්‍රාර්ථනා කළේ අර අසඤ්ඤ තලයන් වලට දියුණු කර ගන්න උත්සාහ කරපු අය ඒ කාලේ. නිසා අපි අසඤ්ඤ තල වලට යන අය නෙමෙයි. සිතුවිලිත් එක්ක ප්‍රශ්නයක් නෑ, දැක්මේ ප්‍රශ්නයක් තියෙන්නේ. මට පුළුවන් ඔබට ඡායාරූප 10ක් පෙන්වන්න විවිධ. ඒ ඡායාරූප 10 පෙන්වුවාම ඒ ඡායාරූප 10 පිළිබඳව මෙතන ඉන්න සියලු දෙනාටම එක සංකල්පයකින් ඒ 10 දිහා බලන්නේ නැහැ, 10 විදියකට බලනවා. ඒ වගේම එක ඡායාරූපයක් දිහා එකම විදියට බලන්නෙත් නෑ, 10 දෙනෙක් 10 විදියකට බලනවා. ඒක ප්‍රශ්නේ තිබ්බි ඡායාරූපෙද? ඡායාරූපෙ නෙමෙයි ප්‍රශ්නේ තිබ්බි, දකින විදිය. ඒකයි ස්වභාවය. එහෙනම් අපි මේ ලෝකයේ තියෙන බාහිර තත්වයක් හෝ වෙනසක් හෝ නෙමේ, හේතුව තමන්ගේ චේතනාවයි. චේතනාව විමුක්ති කරගත්තාම විමුක්තිදායක විදියට බලන්න පුළුවන් මේ ලෝකය. එතකොට පහළ වෙන සිතුවිල්ල ප්‍රශ්නයක් නෙමේ, ඇහෙන ශබ්දයේ ප්‍රශ්නයක් නෙමේ, පේන රූපයේ ප්‍රශ්නයක් නෙමේ, දැනෙන රසය ප්‍රශ්නයක් නෙමේ, ආග්‍රහණය වෙන ගන්ධය ප්‍රශ්නයක් නෙමේ, තමා පිළිබඳව ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. මේ දැක්මෙන් ඉන්න ඕන කියලා අපි දැක්මක් දාගත්තොත් එහෙම ඒක තමයි මමත්වයේ දැක්ම කියලා කියන්නේ. මම මේ කෝණයෙන් මෙයා දෙස බලන්න ඕන. මම මේ කෝණයෙන් ලෝකයේ දෙස බලන්න ඕන. ඒක තමයි ලෝකේ තියෙන ලොකුම මේ අපරාධය. මම බෞද්ධයෙක් ලෙස ලෝකයේ දිහා බලන්න ඕන. ඒක ලොකු අපරාධයක්. මම මුස්ලිම් කෙනෙක් හැටියට ලෝකයේ දෙස බලන්න ඕන. මම ක්‍රිස්තියානි කෙනෙක් හැටියට ලෝකයේ දෙස බලන්න ඕන කියලා ඔහොම හිතාගත්තහම අපිට ඇත්ත පේන්නේ අපි මිනිස්සෙක් හැටියට කිසිම ආකාරයකට නොපිහිටා ස්වභාවික තත්වයට මනස සැහැල්ලු කරලා නිදහස්ව නිවහල්ව නිර්හංකාරව සමනය වූ දෘෂ්ටි ඇතිව. ඒ සම්මාදිට්ඨිය කියන්නේ බුද්ධාගමේ එකක් නෙමෙයි, මේ මානව සංහතියටම අයිති එකක්. සම්මාදිට්ඨිය කියන්නේ බුද්ධාගමයේ කියලා එහෙම ආගමක එකක් නෙමෙයි. මේකට බුද්ධාගමයේ කියලා ආගමක් දාගත්ත එක, ලාංඡනයක් දාගත්ත එක, කොඩියක් දාගත්ත එක, මම හිතන විදිහට ඒක සම්මුතියක්. සම්මුතියක් හැරී තිබුණා. නමුත් කවමදාකවත් බුදුදහමේ යථාර්ථයට එහෙම ලේබල් එකක් නැහැ. මේක මානව සත්වයාගේ ධර්මය. ඒකට කොඩියක් නැහැ. ඉතින් කොඩියේ පුළුවන් තරම් අන්තර්ගත කරන්න උත්සාහ කරා සියලුම ಜಾති වර්ග කුල ගෝත්‍ර ඔක්කොම ටික විවිධ වර්ණවලින්. ඒ සියලු වර්ණවලින් ඒ ලෝකේ හැදෙන ඒ සියලුම වර්ණ එකතු වෙලා නිසා. නමුත් එහෙම කොඩියක්වත් ලාංඡනයක්වත් ආගමක්වත් නෙමේ බුදු දහමේ අයිතිකාරයෝ ප්‍රඥාවන්තයෝ පඤ්ඤාවන්තසයන්දම්මෝ එච්චරයි. බුදු දහම කියලා කියන්නේ මානව ධර්මයේ මිසක් ඒක රටක ජාතියක ගෝත්‍රයක පිරිසක්ගේ අයිතිවාසිකමක් නොවේ. ලෝකේ බුදු දහම පවතින්නේ ප්‍රඥාවන්තයෝ ඉන්නකම් පමණයි. ප්‍රඥාවන්තයෝ කියන්නේ හිත සංවේදී මිනිස්සු, ආත්ම සංවේදී මිනිස්සු, තමන් උපමා කරගෙන ලෝකය බලන්න පුළුවන් මිනිස්සු, තමන්ගේ මනස වෙනස් කරගන්න පුළුවන් මිනිස්සු. ඒකයි. එනිසා හිතේ ශූන්‍යතාවය ආරක්ෂා කරන්න ඕනේ. ශූන්‍යතාවයට ඉබේපත් වෙනවනම් ඒක වෙනම කතාවක්. ශූන්‍යතාවය ආරක්ෂා කරන්න යන්න ඕනේ. දිය විලක නිසල බව ස්වභාවිකව ඇති වෙනවනම් ඒ ස්වභාවිකව ඇති වෙයි. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි ස්වභාවික කරන්න යන්න බෑ. ගියොත් එහෙම චංචල වෙනවා. එසා ධර්මයේ නුවණට ගන්න බෑ. ධර්මයේ ස්වභාවිකව අපි තුල ඇති වෙන්න ඕන දෙයක්. සාදු සාදු. ක්‍රමානුකූලව චේතෝ විමුක්ති මෛත්‍රී ගුණය වඩනකොට හදවතේ අර ලේ ධාතෝ පිච්චෙන ස්වභාවය නැති වෙලා ස්වභාවිකව ගලා යෑම ආරම්භ වෙනවා. ඊට පස්සේ යාගේ රූප සම්පත්තිය ලස්සන වෙනවා. ඒ නිසා මේ ඔය බියුටි වැඩ කරන කට්ටිය, ලස්සන වෙන්න කැමති කට්ටිය වැඩිපුරම මේ බණ අහන්න ඕන. ලස්සන වීමට ලොකු උපකාරයක් ඒකේ තියෙනවා. මේ මොකද හේතුව, ලේ ධාතුව පිරිසුදු වෙනවා. ලේ ධාතුව පිරිසුදු වෙනකොට මූණ පැහැපත් වෙනවා. අර මෙත්තාන සංස සූත්‍රවල මූණ පැහැපත් වෙනවායි කියලා නේ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම නපුරු හීන දකින්නේ නැති නේ, සැපයෙන් අවදි වෙන, සැපයෙන් නින්දට යන්න පුළුවන්, සැපයෙන් ජීවත් වෙන්න පුළුවන් තත්වයක් උදා වෙනවා. ඉතින් බුදුහාමුදුරන්ගේ නිර්වචනය දීග සත්තු, කොට සත්තු, මිටි සත්තු, ළඟ සත්තු නෙමෙයි. සත්තුන්ගේ කතාව වැත්තකට දැම්මා. බුදුරජාණන් වහන්සේ වෙනම නිර්වචනයක් දුන්නා. මෛත්‍රිය කියන්නේ මහණෙනි චේතෝ විමුක්තියයි කියලා. අවසානයේ ඒ චේතෝ විමුක්තික මෛත්‍රිය ඉස්සරහට ගත්තේ නෑ. අපේ අය කොට සත්තු, දීග සත්තු, උපදින සත්තු, නූපන් සත්තු, ඉපදෙන්නේ ඉන්න සත්තු ඔක්කොම අල්ලගෙන සත්තුම වෙලා යයි. තේ සත්තු ඉඳපු ආවේ. හා ඔබ ඔබේ මනස තේරුම් අරගෙන ඔබේ මනස චේතෝ විමුක්තියට පත් කරගන්න. ඒ කියන්නේ මේක අල්ලලා ගැට ගන්නවා වගේ කියන එක නෙමෙයි. මේක ස්වභාවික තත්වයක්. සමනලේ කල්ලනවා වගේ හරි පරිස්සමෙන් ඇති කරගන්න ඕන තත්වයක් මනස තුළ. නිශ්චල බව, සංසුම් බව. ඒක මමත්වයේ බැහැර වෙන තරමට, මමත්වයේ දිය කර හරින තරමට තමා තුළ උපදින තත්වයක්. ඉතින් මේක ධර්මය දැක්ක කෙනෙකුට ගොඩාක් ලේසි දෙන්නපත් වෙන්න. මෛත්‍රී විහරණය අවබෝධ කරගත්ත කෙනෙකුට ගොඩාක් ලේසි. අවබෝධ කරගත්තේ නැති අය තමන්ගේ මේ කහල ගොඩේ මේ වටිනා මණික ධර්ම රත්නේ තියෙනවා. ඒක ඇහිඳ ගන්න, මතු කර ගන්න. පුජ්‍යලත්වයෙන් බැහැර වූ අපූර්වත්වය. බැහැර වූ පුජ්‍යලයක් නැත. බැහැර වෙන පුජ්‍යලයක්ද නැත. වචනවල ධර්මයේ නැත. සියලු සංස්කාරකයෝ නිත්‍ය කරගන්නා වූ තැන ධර්මය ඇත. හැබැයි ධර්මය තුල ඇත නැත නැත. ඒක බොහෝම සූක්ෂම ඥානයකින් තේරුම් ගන්න ඕන. ජීවිතේ වඩා සොඳුරු නවාතැනක් බවට පත් කරගන්න පුළුවන්. හැම දිනාටම තෙරුවන් සරණයි.